නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අපි මේ දවස්වල කතා කරමින් සිටින්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ සසරේ බියකරුකම මේ ලෝක සත්‍යයට වදාළ ඉස්තරේ. ඉතින් අද දවසෙත් පින්වත්නි, අද දවසෙත් අපි මේ සසරේ භයංකාරකම ගැන බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ දේශනාව තුළින් දහම් කරුණු ඉගෙන ගන්න තමයි කල්පනාව. පින්වත්නි, මේ ලෝක සත්‍යයා සසරේ ගමන් කරද්දී ගොඩාක් වියසනවලට, ගොඩාක් කරදරවලට, ගොඩාක් දුක්වලට පත් වුණා. මේ සංසාරේ අපි නොවිඳපු දුකක් නැහැ. ඒ නිසා භාග්‍යවත් බුදුරජාන් වහන්සේ වදාලා බලවස්සේ දුක් විඳින, ගොඩාක් දුක් විඳින කෙනෙක් දුටුවොත් එහෙම කල්පනා කරන්න කිව්වා. නිට්ටමීතං ගන්තබ්බං, නිට්ටාවකට පැමිණෙන්න කිව්වා. අනිවාර්යෙන් සංසාරේ මාත් මේ විදිහට දුක් විඳලා තියෙනවා කියලා. ඒකට හේතුව තමයි ඒතරම් සංසාරේ දීර්ඝයි. ඒතරම් සසර දීර්ඝ නිසා බුදුරජාන් වහන්සේ වදාලා නොවිඳපු දුකක් නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ රෝග පීඩා ආදියට ලක් වෙමින්, මේ කරදර කම්කටොළු බය තැති ගැනීම වලට ලක් වෙමින් මේ සංසාරයේ සත්‍යය කාලෙන් කාලෙට මෙහෙම දුක් විඳිනවා. බලන්න, එක දුකක් වෙනකොට අනිත් දුක අමතක වෙනවා. කරදර ඔක්කොම ඉවර වෙනකොට එක්කෝ අමනුෂ්‍ය ප්‍රශ්නයක්, ඒව ඔක්කොම ඉවර වෙනකොට ළමයින්ගේ ප්‍රශ්නයක්, ඊට පස්සේ ඔක්කොම අමතක වෙනවා මරණේ පිණිපිනි ඉදින්. ඉතින් මේ විදිහට මොකාංකාරී ප්‍රශ්නයක් එනවා. නමුත් උපන් සත්‍යයට ලෙඩ වෙන්න එපා කියන එක කොහොමනම් ලබන්නද? උපන් සත්‍යය වයසට යන්න එපා කියන එක කොහොමනම් ලබන්නද? උපන් සත්‍යය මරණයටපත් වෙන්න එපා කියන එක කොහොමනම් ලබන්නද? ඒක නකෝ පණේතං ઈચ્છාය පත්තබ්බං, කැමති වූ පමණින් ලබන්න බෑ. ඉතින් ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා කය ලෙඩ වුණාට කමක් නැහැ, සිත ලෙඩ කරගන්න එපා කියලා. ඒ නිසා කය ලෙඩ වෙද්දී කොහොමද සිත ලෙඩ නොවි පවතින්නේ? කය කොහොමද ලෙඩ වෙනව? කය කියන්නේ ලෙඩවීමටම තියෙන දෙයක්. මේ කයක තමයි ඕනතරම් රෝග හැදෙන්නේ. ගස්කොළන් වලට නෙමෙයි, මේ ඇඟවල වලටයි මේ ලෙඩ හැදෙන්නේ. ඒ නිසා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා සිත ලෙඩ කරගන්න එපා. සිත ලෙඩ කරගන්නේ කොහොමද? කය ලෙඩ වෙනකොට මිනිස්යාගේ හිතට ගොඩාක් දුක ඇති වෙනවා. අනේ, ඇයි මේ මට මෙහෙම වෙන්නේ? ඇයි අපිට සැනසෙන්නේ ඉඳ නැත්තේ කියලා. එතකොට සක්කාය දිට්ඨියෙන් මම මගේ ආත්මය කියලා මේ ආත්ම දෘෂ්ටියෙන් මේ ජීවිතයේ දෙස බැලීමේදී ඒ කය වෙනස් වෙනකොට මිනිස්යාගේ හිතට ගොඩාක් ශෝක සන්තාප එනවා. ඒ නිසා පින්වත්නි, අපිට පුළුවන් වුණොත් මේ කය ලෙඩ වෙද්දී සිත ලෙඩ කරගන්න නැතුව ඉන්න. ඒක බුද්ධ ශාසනයේ විශාල, අපි ලබන විශාල ලාභයක්, බුද්ධ ශාසනයේ විශාල දහම් දායාදයක් වෙනවා. එතකොට ලෙඩ වෙන කය ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා අපිට දුක ඉදිරියේ හිතාදා ගන්න පුළුවන් නම් ඒක විශාල භාග්යයක්. ඉතින් ඒ නිසා මේ දහං කාරණාව සීකරමින් අපි අද බියකතු සංසාරය ගැන ආපහු කතා කරමු. මීට කලින් වැඩසටහනේ හරි ලස්සන අපි දහං පණිවිඩයක් ඉගෙන ගත්තා. ඒ තමයි සංකිච්ඡ තාපසින් වහන්සේ බ්‍රහ්මදත්ත රජතුමාට දේශනා කරපු දහම් පරයය. ඉතින් ඒකෙදීන් තියෙනවා උපතේන වජහන්තස්ස යෝ මග්ග මනුසාසති, පාර වැරදිච්ච කෙනෙකුට කෙනෙක් හරි පාර කිව්වොත්, තස්සචේ වචනං කෛරා, එයාත් ඒ වචනේ පිළිගන්නවා නම් නාස්ස මග්ගෙහිය කන්ටකේ, එයා ඒ පාර ගිහිලා දුකටපත් වෙන්නේ නැහැ. අදම්මං පරිපන්නස්ස යෝ ධම්ම මනුසාසති, අධර්මයට පැමිණිලා පව් කර කර ඉන්න කෙනෙකුට ධර්මානුශාසනාවක් ඇහෙනවා. තස්සතේ වචනං කෛරා, එයා ඒ ධර්මානුශාසනාව සිද්ධ කළොත් එහෙම, ඒවා පිළිපැද්දොත් එහෙම, නසෝ ගච්ඡේය දුක්ඛිතින්, අපායට යන්නේ නැහැ. නමුත් එයා කලින් පව් කරපු කෙනෙක්. ඒ නිසා පින්වත්නි, පාපයෙන් ඈත් වෙලා සුගතිය කරා යෑම පිණිස තමයි මේ ධර්මයේ දේශනා කරන්නේ. පාපයෙන් ඈත් වෙලා අමා මහ නිවන කරා යන්නයි මේ ධර්මයේ දේශනා කරන්නේ. ඉතින් පින්වත්නි, අද බියකරු සංසාරය ගැන මේ අපායවල ගැන විස්තර තියෙන තවත් දේශනාවක් කියලා දෙන්න කල්පනා කළේ. මේ ගැන තියෙන විස්තර තියෙන දේශනාවක් ජාතක පාළියේ තියෙනවා, නිමි ජාතකය. මේ පින්වතුන් දන්නවා අතීතයේ මකාදේව කියලා රජ කෙනෙක් නරකෙස් පැහුණාට පස්සේ හිසේ කෙස් පැහුණාට පස්සේ තමන්ගේ රාජ්‍ය පුතාන්ට බාර දීලා තපසට ගිහිල්ලා ධ්‍යාන පංච අභිඤ්ඤා අෂ්ට සමාපatti උපදවාගෙන බ්‍රහ්ම ලෝකී උපදුණා. එයාගේ පුතාත් ඒ විදිහට උපදුණා. මේ විදිහට 7340 ගානක් මතක හැටියට මේ විදිහට පරම්පරාව ඒ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 336000යි. අවුරුදු 336000යි. එතකොට ඒ කාලේ 7398 දිනක් රජවරු ඒ විදිහට නරකෙස් වැහුණාට පස්සේ තපසට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ දැන් ඉන්නේ 7399 වෙනි රජුරෝ මකාදේව බ්‍රහ්මයා දිවසින් බැලුවා මා විසින් ආරම්භ කරන ලද ඒ ගිහි නරකෙසක් ඉසේ කෙස් වැහුණාට පස්සේ ගිහි ජීවිතය අතාරින ප්‍රතිපත්තිය ඒ රාජ પરම්පරාව තවම ගෙනියනවාද? එතකොට දැක්ක දැන් ඉන්නේ 7399 වෙනි රජුරෝ මෙයාගෙන් පස්සේ පින්වන්ත පුතෙක් නැහැ ගිහිගේ අතරින්ද. ඊට පස්සේ මා විසින් ආරම්භ කරපු මේ කල්යාණ වැට මමම අවසන් කරනවා කියලා ඒ රජතුමාගේ බිසවගේ කුසේ පිළිසිඳගත් අර බ්‍රහ්ම රාජයා. ඊට පස්සේ ඒ පිළිසිඳගත්තට පස්සේ ඒ දරුවා ඉපදුනා. ඒ දරුවා ගැන නියමිත පාඨකෝ කිව්වා ඔබගේ પરම්පරාවේ කල්යාණ වැට අවසන් වෙන්නේ මේ කුමාරයාගෙන්. ඒ නිසා කරත්තේක අග නිම්වලල්ල තිනා වගේ නිමි කියලා නම දෙමුණා. ඉතින් දැන් නිමි කුමාරයා සුවසේ හැදෙනවා වැඩෙනවා. ඊට පස්සේ මේ නිමි කුමාරයා ගොඩාක් දම්පින්කම් කළා. දම්පින්කම් කරලා මේ නිමි කුමාරයාට දවසක් හිතුණා මම මේ දන් දෙදීන එකද හොඳ, තපස් රකින්න එකද හොඳ, බ්‍රහ්මචර්යාවද හොඳ. ඊට පස්සේ මේකට උත්තරයක් නැහැ. නිමි රජුරු උපෝසථයේ සමාදන් වෙලා පාන්දර නැගිටලා අදිස්ථාන කළා මට මේකට උත්තරයක් ඕන කියලා. එතකොට සක්දෙවිඳුගේ ආසන උණු වෙලා සක්දෙවිඳු ඒ නිමි රජුරු ඉදිරි ආකාශයේ පහළ වුණා. පහළ වුණාට පස්සේ සක්දෙවිඳුගෙන් අහනවා මේ දන් දෙන එකද ගොඩාක් හොඳ, බ්‍රහ්මචර්යාවද ගොඩාක් හොඳ, තපස් රකින එකද? ඊට පස්සේ සක්දෙවිඳු කිව්වා රජතුමනි තපස් හීන තපස, ඒ කියන්නේ මෛතුන්‍ය සේවනයෙන් වෙන් වෙලා කාම හැසිරීමෙන් වෙන් වෙලා ගත කරන බඹසර බඹසරෙන් රාජ්‍ය සම්පත්‍ය අධිපතිකම් ලබා දෙනවා. ඊට පස්සේ හිත සංසිඳවනවා. ඒ බ්‍රහ්මචාරී බවත් එක්ක ධ්‍යාන වැඩුවොත් බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. ඒ බ්‍රහ්මචාරී බවත් එක්ක කෙලෙස් නැසුවොත් පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙනවා, කෙලෙස් නැති වෙනවා. ඊට පස්සේ කිව්වා කිසිම විදිහක බ්‍රහ්මචර්යාවට මේ කෙලෙස් නැසන වැඩපිළිවෙලට දානේ පින සමාන කරන්න, දානේ පින එකතු කරන්න බෑ. කිව්වම රජතුමනි මම කලින් මේ තාපසින් වහන්සේලා 10000කට අවුරුදු 10000ක් උපස්ථාන කළා. ඒ තාපසින් වහන්සේලා දැන් බ්‍රහ්ම ලෝකේ දන් දුන්න මම සක්දෙවිඳු වෙලා කිව්වා. එතකොට ඒ අය ඉහළ ලෝකවල ගියා, බ්‍රහ්මචාරි බව රැකපු අය දන් දුන්න මම සක්දෙවිඳු වෙලා ඉපදුනේ. ඒ නිසා බ්‍රහ්මචර්යාව ශ්‍රේෂ්ඨයි කියලා ඒ සක්දෙවිඳු වදාලා. ඉතින් මේ විදිහට සක්දෙවිඳු දිව්‍ය ලෝකෙට ආපහු ගියාට පස්සේ දිවුරු ඇහුවා ඔබ වහන්සේ ප්‍රමාද මොකද? ඊට පස්සේ කොමන් නිමි රජුරු මුණ ගැහින්ද ගියා. අනේ අපිටත් ආසයි නිමි රජුරු බෑ දකින්න. නිමි රජුරු නිසා දෙව්ලොව ගිය දිවුරු ආසා වුණා නිමි රජුරුව බෑ දකින්න ඕන කියලා. ඊට පස්සේ සක්දෙවිඳු මාතලී රතාචාර්යර කිව්ව ගිහිල්ලා රතෙන් අරගෙන ඉන්න නිමි රජුරු. ඔන නිමි රජුරු ගෙන්නනින්ද මාතලී රතාචාර්ය ගියා. මාතලී රතාචාර්ය නිමි රජුරු මුණ ගැහිලා සක්දෙවිඳුගේ පණිවිඩය කියලා ඒ රතේට නම් වගෙන ඇහුවා රජතුමනි මේ තව දිශාවට යන මාවත අපාය පෙන්නාගෙන මට යන්නත් පුළුවන්, දිව්‍ය ලෝකෙ පෙන්නාගෙන යන්නත් පුළුවන්. ඔබ වහන්සේ කැමති මොකටද? නිමි රජුව කල්පනා කළා දැන් දිව්‍ය ලෝකෙ කොහොමදත් යනවනේ. ඒ නිසා මට මේ අපාය බලාගෙන ගියා නම් හොඳයි කියලා. ඉස්සෙල්ලා හැව දෙකම පෙන්නාගෙන යන්න බෑද කියලා. ඊට පස්සේ කොහොමද දෙකම බෑ. එකක් පුළුවන් ඉස්සෙල්ලා. එහෙනම් මට අපාය පෙන්වගෙන යන්න කිව්වා. ඊට පස්සේ මාතලී රතාචාර්යවරයා ඒ තමන්ගේ රතය අපාය හරහා මෙහෙව්වා. ඈත වේතරණී කියන අපාය පෙන්න ගත්තා. මෙන්න වේතරණී අපායේ දුක ගැන මේ තියෙන විස්තරය. දැන් නිමි රජුරවන්ට මේ අපාය පේනවා. එහි යමපල්ලෝ දිලිසෙන කඩු කිනිසි හෙල්ල තෝමර මුගුරු ආදී ආයුධගෙන නිරේහි සිටි සතුන්ට පහර දෙන්නාහුය. ආයුධ වලින් විදින්නේය, පෙලන්නේය. ඔහු ඒ දුක විඳීමට අපෝසත් වේ, අපෝසත් වී වේතරණී ගංගාවට වැටෙන්නෝය. එහි මතුපිට තෝමර ප්‍රමාණයේ කඩු ඇති වේවැල් වලින් ගැවසුනෝය. ඔහු එහි අවුරුදු 10000 ගණනක් ඉතා තියුණු මෝහත් ඇති උල් කටු ඇනීමෙන් ඇඟ මස් කඩ කඩව යන්නෝ මහත් දුක් විඳෙති. යටින් තල් කඳන් හා සමාන යවුල් පැන නගින්නේය. නිරෙහි උපන් සත්වයෝ බොහෝ දින ගණන එකී වේවැල් වලින් ඇමිනි උල් මත පතිත වී විනිවිද ගිය උල් ශරීරයෙන් මතු වී උල් වල ඇමිනි මසුන් මෙන් බොහෝ කල් දුක් විඳಿತಿ. උල් වලට යටින් ලෝධිය මත ලෝහමය නිලුම් පෙති ඇත්තේය. පසු ඔහු වැල් මත පතිත වී මහ දුක් විඳಿತಿ. එසේම ලෝහෝදිහි වැටෙති. උණු ලෝහෝදියමින් සත්වයෝද පැසෙති. දුම් නැගෙයි. ගංගාවේ පතුලේ සියුම් මුවහත් ඇති ආයුධය ඔහු ගම් පතුලෙහි කිනම් දැයි පතුලට ගිලේ. එවිට එහි වූ සියුම් ආයුධ වලින් කඩ කඩා කැපී යන්නේය. ඔහු එම මහත් දුක ඉවසීමට නොහැකිව මහත් කොට හඬා වැළපෙමින් සැරිසරන්නෝය. යම්කිසි විටක උඩට ඉල්පෙයි, යම්කිසි විටක යට යති. එසේම ගඟ දෙපස යූරේ සිටින යමපල්ලෝ කඩු හෙල් තෝමර ආදීන් ගස ගසා මසුන් මෙන් තුවාල කෙරෙති. ඔහු දුක් වේදනාවෙන් පීඩාවට පැමිණ මහත් හඳ නගමින් වැළපෙති. ඉක්බිති ඔහු රත් වූ යකඩ කොකු වලින් උඩටගෙන තුවාල කොට ගිනිගෙන දිලිසෙන යකඩ පොළොවෙහි රුවා මුඛෙහි රත් වූ යකඩ ගුලි දමති. ඉතින් රජ්ජුරුවෝ මේ වේතරණී නදියේ මේ දුක දැකලා ගොඩාක් බයටපත් වුණා. බයටපත් වෙලා නිමි රජ්ජුරුවෝ අහනවා, ඒකාන්තෙන් ඉවසිය නොහැකි තරම් දුක් විඳින මේ ජනයා වැසි තිබෙන මේ නිරය ගැන මම මෙහන්නේ මාහතලි තොප විචාරමි. යම් මේ මිනිසයද ඔව්හු කිනම් පව්කම් කොට වේතරේ නරකේ වැටෙයිද? මොන පවක් කළද ඇහුවා මේ වේතරේ නරකේ වැටුනේ? මාතලි රතාචාර්යා පිළිතුරු දෙනවා, මිනිස් ලොව පහත් ස්වභාවය ඇති බලවත් යම් කෙනෙක් දුබලයන්ට පීඩා කෙරෙද්ද, නන් අයුරින් ආක්‍රෝෂ පරිභව කෙරෙද්ද, ඔහු පව් රැස්කොට ඒකාන්තයෙන් වේතරණී නරකයට වැටෙති. දුබලයන්ට පීඩා කිරීම, අන් අයට ආක්‍රෝෂ පරිභව කිරීම තමයි මේ වේතරණී අපායට වැටෙන්න හේතුව. දැන් මේකෙන් තේරුම් අපාය විස්තරේ තේරුම් ගන්න, ඒ වගේම ඒවට වැටෙන පව්කම් ගැන තේරුම් ගන්න. ඒ අපාය විස්තරේට අපාබය ඇති කරගෙන පව්කම් දුරු කරන්න. මාතලි මේ විදිහට මේ අපාය අතුරුදහන් කරවලා තවත් ඉදිරියට රතේ පැදෙව්වා. ඊට පස්සේ ලොකු තව අපායක් දැක්කා. රතු පැහැති බල්ලෝද, කබර පැහැති බල්ලෝද, ජිජු ලිහිණියෝද, භයානක කපුටු රැළද මස් කඩ කඩා කති. මේ දැක මට බය උපදී. ඉම්බා සාරතිය මම විචාරමි, කවුඩන් විසින් කනු ලබන මේ නිරිසත්තු කොමන පාප කර්මයක් කළාද? සතා සිව්පාව බල්ලෝ පන්නා පන්නා කන්නේ. දැන් මේක විස්තර තියෙනවා. සාමාන්‍ය යදුන් ගානක් විශාල ශරීරයක් නිරිසතාට ලැබෙනවා. ඒ බල්ලෝ තියුණු දත් තියෙන ඇත්තු වගේ විශාලයි. එවැනි බල්ලෝ කෝටි ගානක් අර නිරිසතා වට කරගෙන කනවා කියනවා. කාලා ඊට පස්සේ අර ගිජු ලිහිණියෝ යකඩ උල් වාගේ තුඩින් කඩ කඩා ඇත ලොඳ කනවා කියනවා. ඊට පස්සේ අහනවා, මොකද්ද මාතලී මේ විදිහට දුක් විඳින්න? මේ විදිහට දුක් විඳින මාතලී මෙයාලා මොකද්ද කරපු කර්මය කියලා. ඊට පස්සේ රජතුමාට පැහැදිලි කරලා දෙනවා, මිනිස් ලොව ඉතා පහත් ස්වභාවය ඇති යම් කෙනෙක් නිවැරදි පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට ආක්‍රෝෂ පරිභව කෙරෙද්ද, හායතක පව්කම් ඇති ඔහු පෞරස්කොට නිරේට යති. යමුරු වලින් තැලෙමින් යපොළොහි වැටී සිටින්නෝ ඒ පෞකම් කළ නිරසත් වූය. මේ විලාවේ කියනවා මේ පාප කර්ම වලට හේතුව මාතලී රථාචාර්යවරයා විස්තර කරනවා. ඒ තමයි මේ නිවැරදි කෙනෙකුට වරදක් නැති කෙනෙකුට අභූත චෝදනා කරනවා. ඒකි විපාක කියනවා. ඊළඟට ආක්‍රෝෂ පරිභමංචියේ ගොඩාක් අය නිරේ වැටෙන මේ කට නිසා කියලා. ගොඩාක් අනිත්‍යයක ගරහලා කට තියෙන පළියට කියලා යමුරු වලින් තැලෙමින් ඉතින් නිරිසතා දුවනකොට මේ පොල් කඳන් වගේ ගිනිගත් යකඩ මේ දඬු වලින් කලවවලට ගහනවලු කුඩු එන්නේ නිරිසතාට. ඇවිද ගන්න බැරි වෙන්න. ඒ අනිත්‍යයට ආක්‍රෝෂ පරිභව කිරීමේ විපාකම. ඊට පස්සේ තව අපායක් දැක්කා. හාත්පසින් දැවෙන ශරීර ඇති හඬන වැළපෙන සමහර මිනිසුන් අඟුරු වලට වැටෙති. මට මේක දකින්නට බය හිතෙනවා. මේ අඟුරු ගොඩකට වැටිලා අංගාර මේ අපායේ මේ විදිහට දුක් විඳින්න මොකද්ද කරලා තියෙන මේ පාපය කියලා අහනවා. යම් කිසි කෙනෙක් සම්මාදම් කළ ධනෙ තමා විසින් වියදම්කොට අසවලාට මෙපමණ ණයට දුන්නේය. අසවල් දෙයට මෙපමණ වියදම් කළේ යයි බොරු කියාද ඒ අය මේ පාපයෙන් අඟුරු මේ ගොඩේ වැටිලා දුක් විඳිනවා කියනවා. ඒ නිසා ලේසි නෑ. සම්මාදම් කරපු සල්ලි අන් අයගෙන් එකතු කරපු සල්ලි අයථා විදිහට පරිභෝග කිරීම විශාල පාපයක්. ඒකට වෙන අපායක් තියෙනවා. ඉතින් රජතුමා මේක මේ දැක්කට පස්සේ බය වුණා. මාතලී අපාය අතුරුදහන් කෙරෙව්වා. ඊට පස්සේ රජතුමා තව අපායක් දකිනවා. ඇවිලගත් දිලිසෙන ගිනිදැල් සහිත මහත් ලෝධිය සැලිය පෙනේ. රතාචාර්ය ඔබගෙන් අසන්නේ යටිකුරු හිස් ඇති යම් මේ නිරිසත්තු ලෝසැලියට වැටෙන්නේ කුමන පාපයක් කළ නිසාද? ඒ කියන්නේ ලෝධිය වෙනම ගොජ ගොජ ගාලා නටනටා තියෙනවා. එතකොට මේ නිරිසතෙක් ඔළුව පල්ලහැ පැත්තට කකුල් දෙක උඩ පැත්තට අර ලෝධියට වැටෙනවා. වැටිලා තැම්බෙනවා. ඇයි මොකද්ද මේ කරලා තියෙන පාපය කියලා අහනවා. ඉතා අදම වූ යම් කෙනෙක් සිල්වත් මහන බමුණන්ට හිංසා කෙරෙද්ද පරිභව කෙරෙද්ද දරුණු පව්කම් ඇති ඔහු පාපයේ මීරියාමේ විපාක වශයෙන් සිස් යටි කුරුව නිරේත වෙතති. උතුම් අයට සිල් ගුණ දන් රකින්න සමන බ්‍රාහ්මණයන්ට කරදර කිරීම, හිංසා කිරීම, පීඩා කිරීම. ඊට පස්සේ ඒ අපායත් අතුරුදහන් කළා. අපාය අතුරුදහන් කරලා තව ඉදිරියට රතිය පැදෙව්වා. එසේම ගිනිගෙන දිලිසෙන යොතින් ගෙල වෙලා උණු ලෝදිහි දමා තෙමා ගිල සිඳිති. මේ දැක්මෙන් මට බය උපදී. එම්බා දෙව්සාරතිය නිරිසතුන් සිඳින ලද හිස් ඇතුව වැටෙන්නේ මොකද්ද මුන් කරපු පාපේ කියලා අහනවා. විශාල යුදුන් ගානක් මේ විශාල ශරීරය යකඩ ලණු වලින් යොතකින් ගිනිගත් යොතකින් බෙල්ලට දාලා එල්ලලා ඔබනවා. අපි සාමාන්‍යයෙන් අර නිදර පණිත්ව දාන්නේ ඒ වගේ අර ලෝධියේ ඔබනවා ආය උස්සනවා. ලෝධියේ ඔබනවා ආය උස්සනවා. එහෙම උස්සලා අරගෙන මෙහෙම කරකොල කරකොල කරකොල කරකොල අදිනවා. අදීපු ගමන් බෙල්ල කැඩිලා එනවා. බෙල්ල කැඩිලා මෙහෙ ඇදිලා එනකොට තව බෙල්ලක් ආය ඔළුවක් එක්ක උපදිනවා එන්නේදි සතාගේ. මොකක්ද ඇහුවා මෙහෙම දුක් විඳින්න හේතුව? සත්ව ලෝකේ ඉතා අදම ස්වභාවය ඇති යම් කෙනෙක් පක්ෂීන් අල්ලාගෙන පියහාටු ගලවා ගෙලසින්ද මරද්ද මහරජතුමනි ඒ දරුණු පවුකම් කරපු අය තමයි ওই අපායට වැටෙන්නේ කියලා කිව්වා. ඔන්න පක්ෂීන් සිඳීම, තටු ගැලවීම, අපි අහලා තියෙනවා ගිරවුන්ගේ පියාපත් කපනවා, ඊළඟට කුකුලන්ගේ පියාපත් සිඳලා මරනවා. මේ පවුගිය කාලේ උකුස් වේම මේ හැම ගහලා වෙ තිබ්බි. ඒ කර්මවල විපාක. දිය බහුල වූ ඊළඟට ඒ අපායත් අතුරුදහන් කළා. මේ මාතලී රතාචාර්යවරයා තව අපායක් නිමි රජුරණ පෙන්නනවා. මේ පින්වතුනි මේ නිමි රජුරෝ මේ අපාය හරහා ගිය ගමන දෙව් මිනිසුන් අතර ප්‍රකට විශේෂ සිද්ධියක් මේක. සාමාන්‍ය මිනිස්සු දන්නේ නැති වුණාට නිමි රජුරෝ අපාය ගැන දැකපු දේවල් දෙව් මිනිස්සු අතර ප්‍රකටයි. ගොඩාක් පොත්පත්වල මේ විස්තරය තියෙනවා. නිමි රජුරෝ දුටු අපාය කියලා. ඒ නිසා මේ විස්තර හොඳට අහගන්න. දිය බහුල වූ නොගැඹුරු ඉවුරු ඇති මේ නදිය මනාකොට ගලා බසි. ග්‍රීෂ්මයෙන් තැවුණු නිරිසත්තු පැම්බොති. ඕම් බොන පැන් බොල් බවට පත්වේ. මෙසේ වීමට මේ සත්වයෝ කිනම් පාපයක් කළාද? ඒ කියන්නේ මේ දුක් විඳලා පිපාසයෙන් දුවගෙන එනකොට වතුර නදියක් ගලාගෙන බහිනවා. ඊට පස්සේ මෙයා වතුර බොන්න ළඟට යනකොට වාෂ්ප වෙනවා වතුර. අතින් ගන්න බෑ වාෂ්ප වෙනවා. ඒකෝට වාෂ්ප වෙනකොට අර පිපාසය ඉවසා ගන්න බැරුව අර නිරිසත ඌස් ගාලා ඒ වාෂ්ප ටික බොනවා. ඔයාලා පොඩ්ඩක් හිතන්න මේ කේතලයකින් මුණු වෙලා මේ ඒ කේතලේ ඒ කෙමියෙන් මේ හුමාලේ යනකොට ඒ හුමාලේ මේ උගුරකට බොනකොට අතින් බොනකොට කොහොම පිච්චෙයිද කියලා. ආ දැන් සාමාන්‍යයෙන් බත් මුට්ටියක් වුණත් බිමට බානකොට හුමාලේ වැඩි වුණොත් අත පිච්චෙනවා. දීපක් ඩායනවා. ඉතින් අර අය වතුර කියලා අර හුමාලේ හොස් ගාලා බොනවා. බොනකොට උගුර පිච්චිලා බඩවැල් පිච්චිලා අදෝ මාර්ගයෙන් පිටවිලා යනවා. ඒතර මෙහෙම ඇයි කියනවා මෙහෙමත් පිච්චෙන්නේ. කියනවා මේ මේ මෙලෝ යම්සි පාපකාරී පුජ්‍යලේ ධාන්‍ය බොල්හා මුසුකොට මිලට ගන්නා තැනැත්තාට දෙන්නේද? ඒ කියන්නේ හොඳ බඩුත් එක්ක නරක බඩු කවලම් කරලා දෙනවා. අධාර්මික විදියට බිස්නස් කරලා විපාක හොඳ බඩුත් එක්ක නරක බඩු කවලම් කරලා දෙනවා. ඒක උට අධාර්මික විදියට බඩු විකුණපු අයට වෙන විපාක. මේකත් දැකලා මේ නිමි රජුව ගොඩාක් බයටපත් වුණා. මාතලි රතාචාර්යවරයා මේ අපාය එතනින් අතුරුදහන් කළා. අතුරුදහන් කරලා ආයාපායක් පෙන්නවා. ඊ අඩේටි තෝමන සහ මේවායින් හඳා වැළපෙන නිරිසතුන්ගේ උභය පාර්ශවය විදිනවා. උඩිනුයි යටිනුයි විදිනවා ඇඟට. මට මේක දකින්නට බය හිතෙනවා. මේ ආයුධ වලින් ඇන ඇන මේ නිරිසතු නැසෙන්නේ මොකක් කරපු පාපයක්ද? සත්ව ලෝකයේ කිසියම් පාපකාරී දැනැත්තේ දන දහන්නේ රන්දිදී යනාදීද එළු බැටළු ගව මහීසාදී සතුන්ද හිමියන් විසින් නොදෙනු ලැබුවන් ලැබුවත් හොරෙන්ගෙන ජීවිකාව කෙරේ. හොරකම් කිරීමේ විපාක. දැන් සමහර අයද හොරකම් කරනවා කියන ගානක්වත් නැහැ. දැන් සාමාන්‍ය විශේෂයෙන් ගම්වල මිනිස්සු ආහල පහල තියෙන මිනිස්සුගේ මොනවල දෙයක් හොරකම් කරනවා. බඩේනක තියෙනකොට ඉරුම් කඩලක් කඩාගෙන යනවා. ඊට පස්සේ කොයි හරි තැනක වට්ටක් ගෙඩියක් තිබ්බොත් ඒක කඩාගෙන යනවා. ඊට පස්සේ මල් ගහක් තිබ්බොත් මල් පැලේ උදුරගෙන යනවා. මොනවහරි ওই යන ගමම අරන් යනවා මොනවහරි. මිනිසුන්ට ගානක්වත් නැහැ හොරකම කියන්නේ පාපයක් කියලා. පුංචි හෝ මහත් වූ හෝ යම්කිසි හොරකමක් කළොත් ඒකේ විපාකයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ මිනිසුන්ට ඉතින් ඒව ගානක්වත් නැහැ. බලන්න ඒකේ විපාකේ නිරයම පල්ලෝ බොහෝ දුක් දෙදි දුක් දිදි කඩු තෝමර වලින් ඇන ඇනේ නිසසතාට වද දෙනවා. ඉතින් මේක අත්දැකලා නිවි රජුරවන්ට බය හිතුණා. ඒ නිරේ අතුරු දහන් කළා. ඊළඟ නිරේ පෙන්නවා. මේ නිරිසත්තුන්ගෙන් තවත් කෙනෙක් බෙල්ලෙන් බඳන ලද්දේය. තවත් කෙනෙකු කැබලි වලට කපන ලද්දේය. එසේම සමහරු යපලෝහි මස්කොඩවල් බවට පත් කරන ලද්දෝය. සාරදීය මේවා මට දැක්මින් බිය උපදී. මේ අය මොකද්ද කරපු පාපය? මේ තැන් තැන් වල මස් ගොඩවල් විදිහට ඉන්න. ඊට පස්සේ කියනවා ඌරෝ එළුවෝ හරක් මසුන් මරලා ඒ අය කපලා කොටලා මස් ගොඩවල් විදිහට තියාගෙන විකුණපු අයට වෙන දේවල් කියුවා. කොයි විදිහටද එයාලා මේ මස් තැන් තැන් වල ඉල්ලලා විකුණෙව්වේ සතු මැරුවේ කෑලි වලට කළා තිබ්බේ නිරේ ගියාට පස්සේ එයාගේ කෑලි කප කපා මස් ගොඩවල් තියෙති එයාගේ කෑලි බැලි එල්ලෙනව කොතෙන් වල මේ බලන්නේ ඒ තම තමන් කරන පාප තම තමන් දන්නේ නැතුව තම තමන් කරාම පැමිණෙන හැටි. ඊට පස්සේ ඒ අපාය දැකලත් බය වුණා. ඊට පස්සේ මාතලි දිව්‍ය රතාචාර්යවරයා ඒ අපාය අතුරුදහන් කළා. අතුරුදහන් කරලා ඊළඟ අපාය පෙන්නවා. මල මූත්‍ර වලින් පිරුණු මේ විල දුගඳමයි. සාදුකින් පෙළෙන නිරසතුන් ඒවා අනුභව කරයි. මේ දැකීමෙන් මට බිය උපදී. එම්බා දෙහු සාරතිය ඔබගෙන් අසන්නේ මේ නිරසතුන් මල මූත්‍ර අනුභව කර කර කුමන ඉන්නේ කුමන පාපයක් නිසාද කියලා අහනවා. මල මූත්‍ර අනුභව කර කර ඒ අර ගූත නිරේ වගේ. ඊට පස්සේ කියනවා යම් කිසි කෙනෙක් අත්පා කැපින් ආදීන් අනුන්ට වදහිංසා කිරීමේ නියුතු මිතුරන්ට ද්‍රෝහි වූ ඔව්හු පෞරස්කොට මේ අපාය උපදිනවා කියනවා. අතපය කපලා කරන පව් කියන්නේ. දැන් පින්වත්නි, දැන් පිට රටවල් වල සත්තු මැරුවත් ඒ සත්තුන්ගේ කෑලි වෙන වෙනම තියෙන, කකුල් නම් වෙනම. දහස් ගාණක් කකුල් විතර, කන් නම් වෙනම. ඊළඟට බඩබොකු වෙනම, පෙනහළු වෙනම, පීකුදු වෙනම. ඒ විදිහේ ඔළු ටික වෙනම, කෑලි කෑලි කරලා. ඒ වගේම තමයි මිත්‍රද්‍රෝහි. මිත්‍රද්‍රෝහි කියලා කියන්නේ කෙලෙහි ගුණ නැහැ. යාළුවන්ගෙන් පුළුවන් කාලේ උපකාරය අරන් බැරි වෙච්ච තැන අතහැරලා දානවා. යන්නේවත් නැහැ. මුල මතක නැහැ. තමන් මෙතෙන්ට ආවේ කොහොමද කියලා මතක නැහැ. කෙලෙහි ගුණ නැති අසත්පුරුෂයෝ ගිහිල්ලා මේ නිරේ උපදිනවා කියනවා. ඊට පස්සේ රාජ්‍යරු බය වුණා. ඊට පස්සේ නිරේ අතුරුදහන් කළා. ඊළඟ නිරේ පෙන්නවා. ලේ සැරව පිරුණු දුගඳ වූ මේ විල අපවිත්‍රයි, දුර්ගන්ධයි, අසූචි ගඳ හමයි. ග්‍රීෂ්මයෙන් තැවුණු සත්වයෝ ඒවා බොති. ඒවා දැකීමෙන් මට බය උපදී. මාතලී දිවසාරතිය, මේ නිරිසත්තු මෙසේ ලේ සැරව ආහාර කොට ගැනීම කරන්නේ මොන පවක් කරලාද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා, මේ විදියට ලේ සැරව බිබී නිරේ දුක් විඳින්නේ යම් කිසි කෙනෙක් ගිහිව සිට මව හෝ පියා හෝ රහතන් වහන්සේලා හෝ මරණවන එවැනි ගිහි පරාජිකාවලට පත් වූ අය මේ නිරේ උපදිනවා කියලා ඒ මාතලී දේව රතාචාර්යවරයා නිමි රජුරන්ට පැහැදිලි කළා. ඊටසේ ඒ නිරයත් අතුරුදහන් කළා. අතුරුදහන් කරලා තව නිරයක් පෙන්වුවා. ඒක උස්සද නිරය. යමපල්ලෝ තල්ගස් හා සමාන ගිනිගෙන දිලිසෙන ලෝහ බිලි කොකු වලින් දිව විද ඇදගෙන ගොස් ඒ සතුන් ගිනියන් වූ ලෝහ පොළොවේ ජෙලි සමක් දිගහරින්නාසේ හොවා තියුණු ආයුධවලින් පහර දෙන්නෝය. ඔව්හු ගොඩ දැමූ මසුන් මෙන් සැලෙන්නෝය. ඒ දුක් ඉසිලීමට නොහැකිව මුවින් කෙල වගුරුවති. එවේලේ රජතුමා මාතලීට මේක පෙන්නලා අහනවා, බිලි කොකු වලින් විදින ලද සිය ගණන් උල් ගැසූ සමක් මෙන් දිව බලනු මැනවේ. ඔව්හු ලොහ පොළොවේ හෙලනු ලැබ මසුන් මෙන් ගැහෙති, හඬමින් කෙල වගුරුවති. සාරතිය, මේ දැකීමෙන් මට බය උපදී. මාතලී දේව සාරතිය, මෙසේ වක් වූ බිලිකොකු ගිලීමට මේ නිරිසත්තු කළ පාපේ මොකක්ද? අහනවා මේ කරපු පාපය. ඊට පස්සේ කියනවා, බඩු මිල නියම කරනකොට අයථා විදියට බඩු මිල නියම කරලා වැරදි විදියට වෙළඳාම් කරපු මේ කූට වෙළඳුන්ට තියෙන අපායක් කියලා කියනවා. මේ විදියට හැම ඇදලා ඇදලා අර බෙරහමක් වගේ උල් ගහලා තමයි වද දෙන්නේ කියනවා. එතකොට සමහර වෙලාවට ওই තියෙන බඩු හංගගෙන ඉඳලා දෙනවා. ඒ වගේ බඩු මිල වැඩි වෙන කල් ඉඳලා දෙනවා. එතකොට ඒ වගේ තියෙනවනේ එක එක කූට වෙළඳා. ඉතින් ඒවා කරන අයට තමන් කරපු දේ විපාක තමන්ටම එනවා ඉතින්. ඒකයි මේ ලෝකේ. තමන් කරපු දේ තමන් දෙනවා. තමන් වපිරන දේ තමන්ට නෙලන්න වෙනවා. ඊට පස්සේ එතනිනුත් මේ බය වෙලා නිමි රජුරෝ ඒ නිරි අතුරු දහන් කළා. ඊට පස්සේ මාතලී තව රතේ ඉදිරියට පදවනවා. ඊළඟ අපාය දැක්කා. කැපූ ශරීර ඇති මේ ස්ත්‍රීහු හිස අත් බැඳගෙන හඬති. ලේ සැරව පිරුණු ශරීර ඇති ඔහු ගව මස් මඬුවේ කැපූ ගිරින් මේ යපොළොවේ ඉඟටිය පමණ ගිලි ගින්නෙන් දිලිසෙන පර්වත කඳන් වෙනි යකඩ කඳන් ඔවුන්ගේ ශරීරය ඉක්මවා ගමන් කරති. අම ගහලා ලේ සැරව පිරිලා ඔළුවේ අත් බැඳගෙන නිරේ දුක් විඳිනවා කියනවා. ඊට පස්සේ මේ විදිහට යමපල්ලෝ වද දෙදි මෙච්චර ස්ත්‍රීන් දුක් විඳින්නේ ඇයි කියලා අහනවා. මොකද්ද කරපු පාපේ කියලා අහනවා. ඊට පස්සේ කියනවා, මේ ලෝකේ ඇතන් කුල ස්ත්‍රී හෝ අපිරිසිදු ජීවිතයකින් ගත කරනවා. කාන්තාවෝ වැරදි ජීවිත ගත කරනවා. සංයමයෙන් තොරව ක්‍රියා කරනවා. අසංවරව හැසිරෙනවා. සැමියාගේ මෙන්ම අනාචාරීව හැසිරෙනවා. වෙනත් වෙනත් රති කීඩාවන්හි යෙදෙනවා. කාන්තාවන් වෙනත් දැන් වැරදි කාමසේවණී කියන්නේ එක වැරද්දා. ඊට අමතරව දැන් අද කාලේ තියෙන Facebook වලින්, phone වලින්, Skype එකෙන් ওই කරන වැරදි වෙන තියෙන කාම සැප විඳින එකක්. එතකොට කුමරි බඹසර රකින්නේ මේ වගේ ස්ත්‍රීන් විසින් ඒ වගේ නොයේ රති කීඩාවන් වල කාම කීඩාවන් වල යෙදිලා ඒ පාපයෙන් නිරේට වැටුණාට පස්සේ ওই විදිහට තමයි කෝ ස්ත්‍රීන් දුක් විඳින්නේ. ඊට පස්සේ කාන්තාවන් විඳින දුක් ගොඩක් විස්තර කරලා තියෙනවා. මේ පොළොවේ ඉබිලා තියෙන හැටි, ඔවුන්ගේ ශරීර, ඊළඟට පර්වත වලින් ඡප්ප වෙන හැටි, යමපල්ලෝ ගොඩාක් දුක් දෙන හැටි, ආත් බැඳගෙන කෑ ගහන හැටි විස්තර කරනවා. ඊට පස්සේ තව දැක්ක නිරයක්. සමහර කෙනෙකුගේ පාල්ලා හිස යටිකුරු කොට නරකයේ හෙලන්නාහ. මේ කකුල් දෙක උඩට තියෙන ඔළුව යටපැත්තට වෙන විදියට ඇයි අහනවා මේ විදියට අපායට දාන්නේ? තව නිරයක්. මිනිසුලෝ අකුසල කර්ම කරන යම් කිසි කෙනෙක් පරදාර සේවනයේ යෙදෙනවා. එවැන්න උතුම් බඩු සොරා ගන්න ඔය නරකයට පැමිණි මේ නිරිසත්තු යටිකුරු හිස්සැත්තෝ නරකයට හෙළන ලැබෙති. ඉතින් පින්වතුනි, මේක තියෙනවා දරුණු පෞකම් වල ස්වභාව. ඒ කියන්නේ එක නිරිසත්තු කොටසක් ඉන්නවා, කකුල් දෙකෙන් අල්ලා නිරේට දාන්න, ඊට පස්සේ ලෝදියේ තැඹි තැඹි යමපල්ලුවකින් දුක් දෙනවා. එකක් පරදාර සේවනේ. අනිත් එක තියෙනවා, ඒකට තව නමක් තියෙනවා, උතුම් බඩු සොරා ගන්න ඔය කියලා. ඒ තමයි මේ ස්වාමියෙකුට තමන්ගේ බිරිඳ උතුම් වස්තුවක්. ඉතින් කවුරු හරි කෙනෙක් පරදාර සේවනේ යෙදුනොත් එහෙම ඒ උතුම් වස්තුවක් සොරා ගත්තා වෙනවා. ඒතර මේකේ තව තියෙනවා අපචාර කටයුතු. ඒතර දැන් පර ස්ත්‍රී සේවනේ, පර පුරුෂ සේවනේ ගැන ගොඩක් විස්තර කරන්නේ. ඒතකොට දැන් ඔය තියෙන අපචාර, ඔය කුඩා ළමුන් අපචාරයට යොදා ගැනීම, මේ වගේ දේවල් ගත්තොත් එහෙම. ඒතර මේකේ තියෙනවා ඒකට කාරණාව. ඒ අය දෙමව්පියන් විසින් රකින උතුම් වස්තු. ඒ දෙමෝපියන් විසින් රකින උතුම් වස්තුවක් අපයෝජනයට ලක් කළොත් එහෙම ඒ කෙනාට ඒක නිරේ යම් විදියකට විඳින විදියට කර්මයක් සකස් වෙනවා. මේ ලෝකයේ අකුසලයක්, අයහපත් දෙයක්, හොර රහසේ කරන දෙයක්, එහෙම දෙයක් කිසිම දෙයක් නෑ පාපයක් නොවන. ඒතර කෝකින් හරි පාපයක් රැස් වෙනවා. තමන්ගේ හිතට වද දෙනවා නම් මේක වැරදි කියලා. ඒකේ යම්කිසි අකුසල පාර්ශ්වික ගතියක් තියෙනවා. ඊට පස්සේ ඒ අපායය දැකලා ඒක අතුරුදහන් කළා. තව ඉදිරියට මේ යොමු කළා රතය. දරුණු ස්වභාව ඇති නොයෙක් වද වේදනා ගෙන දෙන උපක්‍රමය අපායේ දක්නට ලැබි. මිසදුටුවම් පැහෙන නිරේ තමයි ඊළඟට පෙන්වුවේ. ඒ දැකීමෙන් මට බිය උපදි. වචනෙන් කියන්න බැරි තරම් ගොඩාක් දුක් විඳින අපායක් තියෙනවා. ඒක වචනෙන් විස්තර කරන්නත් බෑ කියනවා ඒ නිරේ විඳින දුක. ඒකේ එහෙම ඉපදින්නේ ඇයි කියලා අහනවා. මිනිස් ලෝකයේ ඉඳින් මිත්‍යා දෘෂ්ටික වෙලා ඉඳලා තියෙනවා. මිත්‍යා දෘෂ්ටික වෙලා ඉඳලා පාප කර්ම කරලා අන් අයත් මිත්‍යා දෘෂ්ටියට අරගෙන ඒ හේතුව මුල් කරගෙන ඉපදිලා කියනවා මේ නිරේ. එතකොට පව් කරපු තැනැත්තා මිත්‍යා දෘෂ්ටිය මුල් කරගෙන ඉපදිච්ච මිනිසයා මේ විදිහට ඉක්මනින් නිරේ වැසිලා අප්‍රමාණ අවුරුදු කෝටි ගණන් ආයුෂ තියෙන නිරේ අප්‍රමාණ දුක් විඳිනවා කියලා ඒ නිමිජාතකේ නිරේ කතාව විස්තර කරනවා. ඉතින් මේ නිරය මේ විදිහට එක එක බලාගෙන යද්දී දැන් සංදෙවිඳු බලාගෙන ඉන්නවා මාතලී දැන් එයි දැන් එයි දැන් එයි. මාතලී නෑ. වේගවත් බල සම්පන්න, ජව සම්පන්න දෙවියෙක් මාතලී ළඟට ඇවුවා ඉක්මනට එන්න කියන්න කියලා. ඒ හේතුව තමයි ඒ අපායවල එකින් එක හොඳට පෙන්නගෙන ගියොත් එහෙම නිමි රජුරුවන්ගේ ආයුෂ ඉවර වෙනවා කියනවා. ඒ කියන්නේ අවුරුදු 336,000ක ආයුෂ ඉවර වෙනවා කියනවා. හැබැයි අපාය පෙන්නල ඉවර කරන්න බෑ කියනවා. ඒත උඩ හිතන්න අපායේ දුක ගැන. බුදුරජාන් වහන්සේ පවා අපාය ගැන දේශනා කළා වදාලේ. පින්වත් මහණනි, මම මේ කියපු විස්තර මහමේරු පර්වතයේ ළඟ අභයටයක් වගේ පුංචි විස්තරයක් කියනවා නිරේ කියන්න තියෙන්නේ. ඒ කියන්නේ කියවපු විස්තර, නොකියපු විස්තර මහමෙරක් වගේ. දැන් මෙතන තියෙනවා අවුරුදු 336,000ක් ආයුෂ තියෙන නිමි රජුරෝ මුළු ආයුෂ පුරාම අපාය බලන්න ගියත් අප ආයුෂ ඉවර වෙලා රජුරෝ මැරෙනවා අපාය බලලා ඉවර වෙන්නේ. එච්චර දුකක් තියෙනවා කියනවා. ඉතින් ඊට පස්සේ මාතලී ඉක්මනට අපාය අතුරුදහන් කළා. දෙව්ලොව දිව්‍ය විමාන අතරින් ඒ විමානවල තොරතුරුත් නිමි රජුරවන්ට කී කියා දිව්‍ය සභාවට ඒ නිමි රජුරෝ රැගෙන යනවා. දිව්‍ය සභාවට රැගෙන ගිහිල්ලා සද්දවිඳු එක දහම් කතාවේ දෙනවා. ඒ විදිහට තමයි නිමි ජාතකයේ තියෙන්නේ. ඊට පස්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා ගොඩාක් පින් රැස් කරගෙන ඊළඟට ගිහිගියේ අත්හැරලා මේ තපස් රැකලා පංච අභිඤ්ඤා අෂ්ට සමාපatti උපදවාගෙන නිමි රජුරෝ බ්‍රහ්ම ලෝකෙට යනවා. නිමි රජුරෝ කියන්නේ අපමහා බෝසතාණන් වහන්සේ. මාතලි වෙලා ඉපදුණේ ආනන්ද ස්වාමීන් වහන්සේ. සද්දවිඳු වෙලා ඉපදුණේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඉතින් මේ විදිහට නිමි ජාතකේ මේවා කියවන්න, මේ වගේ තියෙන විස්තර ඉගෙන ගන්න, ඉගෙනගෙන මේ ජීවිතේට මේ ජාතක කතා කියනකොට ගොඩාක් අය හිතන්නේ ඒක නිකන් කතන්දරයක් කියලා. නමුත් දැන් අපි කියපු මේ නිමි ජාතකේ කතන්දරයකට වැඩිය අපි අතින් වෙන අකුසල් නිසා, ඒ සත්වයා අතින් වෙන අකුසල් මුල් කරගෙන සතර අපායේ වැටෙන ජීවිත කතාව මේකේ තියෙනවානේ. ඒතකොට ඒක තියෙන්නේ කතන්දරයක් අහලා රසාස්වාදයෙන් විඳිනවට වඩා අපේ ජීවිතයට ගන්න තියෙන ආදර්ශ නේද? ඉතින් ඒ නිසා පව් කරන්න එපා කියන එක කියන්නේ අපේ ජීවිතේ කෙටි කලයි පවතින්නේ. ඕන කුඹල් කාර්යයක් හදන ඕනම වළඳක එක ඉරණමයි තියෙන්නේ, බිඳි යෑම. ඒ වගේම ඉදුණු පළලයට තියෙන බයක් තමයි ඒක ඕන වෙලාවක වැටෙනවා. ඒ වගේ තමයි උපන් සත්‍යයන් තියෙන බය ඕන වෙලාවක මැරෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ මැරෙන එක නෙවෙයි, අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මැරිලා ඉපදෙන එක. ඒ නිසා අපි දන්නේ නැතුව හෝ දැනගෙන හෝ සිත කය වචනින් අකුසල් කිරලා තිබුණොත්, පව් කිරලා තිබුණොත්, මොන තාක්ෂණයේ තිබ්බත්, මොන නීති තිබ්බත්, මොන අධ්‍යාපනයේ තිබ්බත්, මොන සමාජ සංස්කෘතියේ තිබ්බත් වර්තමානයේ පිළිගන්නවද නැද්ද කියන කතා ඒව අදාළ නැහැ. මේ ලෝකේ ධර්මයක් කියලා තියෙනවා. ඒ ධර්මානුකූලව තමයි එයාගේ ජීවිත විනිශ්චය ලැබලා දෙන්නේ. ඒ නිසා මුලින්ම දහම් පාඩයක් අපි කියවන්න යදුනා. පාර වැරදිලා යනවා කෙනෙක්, එයාට හරි පාර කෙනෙක් කියනකොට එයා පාර විමාරු කළොත් දුකටපත් වෙන්නේ නැහැ. ඒ වගේ තමයි මෙතෙක් පව් කරපු කෙනෙක් ඉන්නවා. එයාට මේ වගේ දහම් අනුශාසනාවක් ඇහෙනවා. දහම් අනුශාසනාව ඇහිච්ච ගමන් එයා මෙතෙක් කරපු පව් නතර කරනවා. ධර්මය අහන්න පටන් ගන්නවා. තෙරුවන් සරණ යනවා. ගොඩාක් පින් කරනවා. එයා මැරුණාට පස්සේ අපාය යන්නේ නැහැ. ඒ නිසා මේ භයංකාර මේ බියකරු තථාගතයන් වහන්සේ දිවසින් දුටුව, ඊළඟට ඒ මාතලි දිව්‍ය පුත්‍රයාදී දිව්‍යරු දිවසින් දුටුව, නිමි රජුරු ඇස් දෙකෙන් දැක්ක මේ වාගේ ගෝර බිහිර භයංකර අපාදුකින් ගැලවෙන්න ඔබ නිතර කල්පනා කරන්නට ඕන. ඉතින් ඒ නිසා ඒ කල්පනාවෙන් ඒ විදිහට අපායට තියෙන බය මුල් කරගෙන අකුසල් වලින් වැළකෙන්න ඕන. ඒකට අකුසල් වලින් වැළකීලා තමන්ගේ ජීවිතේ පිනෙන් පිරෙනකොට මම දැන් හැදුන කෙනෙක් කියලා හිතනකොට සතුට උපදිනවා. ඒතර මරණයට බය හිතෙන්නේ නැහැ. තමන්ටම හිතෙනවා අපි ඉස්සර පව් කළා තමයි දන්නේ නැති කාගේ අපි ඒව හදාගත්තා. ඇත්තටම බලනකොට එක දිගට පව් නොකර ඉන්නවට වැඩිය අමාරු දෙයක් තමයි පවක් කරන කෙනෙක් එකෙන් ගැලවෙන එක. එක දිගට අකුසල් නොකර ඉන්න කෙනා දුෂ්කර දෙයක් කරන්නේ, ඊට වැඩිය දුෂ්කරයි කරන වැරද්දක් නතර කරන එක. එච්චර ශේෂ්ඨයි. එක දිගට වරද්දා නොකර ඉඳලා කෙනෙක් පිනක් රැස් කර ගන්නවද, ඊට වැඩිය බලවත් මේ තමන් කරන පාපයේ වැරද්ද නතර කරලා වහා ධර්මයට යොමු වීම. දැන් බලන්න බුද්ධ ශාසනය උනත් උපන්දා ඉඳලා පව් නොකර මේ බුද්ධ ශාසනේ රහත් වුණ රහතන් වහන්සේලා කොච්චර ඇතිද. නමුත් අපි ඒ අය ගැන ගොඩක් තොරතුරු දන්නව අඩුයි. නමුත් වරදින් අත්මිඳුන අඟුලිමාල මහ රහතන් වහන්සේ වෙනුවෙන් අදටත් තේජස්වී ඇති මහා ස්තූපයක් බැඳෙනවා. අඟුලිමාල මහ රහතන් වහන්සේනේ මහා සෛරජාන් වහන්සේ නමක් ඉදිනවා. කාගේ මේ මොයේ ඒ අඟුලිමාල ශ්‍රී නාමයේ රැව් දෙනවා. අඟුලිමාල තේජස කල්පයක් පවතිනවා. කුසදරු මව්වරුන්ට උපදින දරුවන්ට සෙත් වෙනවා. මක් නිසාද? වරදින් අත්මිඳුන මුනිවරයා නිසා. ඉතින් ඒ නිසා ඔබත් වරදින් අත්මිඳින්ද කුසල් කරන්න, යහපත කරන්න. මේවා සුරංගනා කතා නෙවෙයි, ඇත්තම කතා. මේවා විස්තර කරන්නවත් අපිට තේරෙන්නේ නැහැ පින්වත්නි, ඒ තරම් භයංකාරයි. ඉතින් ඒ නිසා මේ තමයි දිවසින් දුටු බියජනක භයංකාර සංසාරය. ඉතින් ඒ නිසා මේ සසර දුකෙන් නිදහස් වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඉසගිනි ගත්තේ කේ ගිනි නිවන්ට මහන්සි වෙනවට වඩා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මහන්සි වෙන්න කිව්වේ මේ සසර දුකෙන් නිදහස් වීම පිණිසයි. ඒ නිසා වැඩි හරියක් අපි සංසාරي ආවේ මේ දුක් නිදෙමින්ද. ඉතින් ඒ අතරේ තමයි මේ රෝග ව්‍යසන, ඊළඟට මේ නොයේක් ව්‍යසන කංකරළු අපේ ජීවිතයට කඩාපාස් වෙන්නේ. ඉතින් දුක් විඳ විඳ මේ සත්වයා යනවා සංසාරේ. ඉතින් මේ ධර්මය අහපු පින්බලෙන් ඒ වගේම භයංකර සංසාරයේ බයයි කියලා සිතවිල්ලක් ඔබට ඇති වුණා නම් ඒ සත්‍ය සිතවිල්ලේ අනුභවයෙන් අපිට මේ සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියන ආශිර්වාදයේ පැතුම අපි තුල තිබෙනවා.